නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේ, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි, අද බක්පුණු පොහෝ දවස. පුන්සඳ පායන දවසක අපිට හැම මාසිකම ජීවිතේට හිතන්ට යමක් ලැබෙනවා. මේ පුන්සඳ පායන ලෝකයට අර්ථයක් එකතු කළේ බුදුරජාණන් වහන්සේ විසින්. උන්වහන්සේ සමයේ මේ සඳ නගින දවසට, පුන්සඳ පායන දවසට සදහැවතුන්ගේ සිත් සතන් එකතු කළේ. උන්වහන්සේ මේ ජීවිතය ගැන බොහෝ දේවල් කියා දීලා තියෙන්නේ පුන්සඳ පායු දවසක. ඒක හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ, ඒ ශ්‍රාවකයන්ගේ ජීවිතේ මේ පුන්සඳත් එක්ක තියෙන එකතු වීම. පුන්සඳ පෑයු දවසක උන්වහන්සේ ඉපදුනේ. පුන්සඳ පෑයු දවසක උන්වහන්සේ බුදු වුණේ. පුන්සඳ පෑයු දවසක උන්වහන්සේ දහම් දෙසුවේ. පුන්සඳ පෑයු දවසක උන්වහන්සේ ලංකාවට වැඩි. පුන්සඳ පෑයු දවසක උන්වහන්සේ පිරිනිවන් පෑවේ. පුන්සඳ පෑයු දවසකයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි. පුන්සඳ පායන දවසට අපිත් දැන් ඒ වගේ. පුන්සඳ පායන දවසට ජීවිතේට අරුතක් එක් කරගන්න මහන්සි ගන්නවා. අපි මේ ගත කරන්නේ මිනිස් ජීවිතේ. මිනිස් ජීවිතේට සැබෑම අර්ථය ලබා දෙන්නේ ධර්මයේ විසින්. ධර්මයේ නැති මිනිස් ජීවිතය සෙල්ලම් කරත්තයක් වගේ. ධර්මයේ නැති මිනිස් ජීවිතයේ කිසිම වටිනකමක් නැහැ. ධර්මයේ නැති මිනිස් ජීවිතය තුල තියෙන මහන්සියක් විතරයි. ඔබ දකින්නේ නැති මේ පසුගිය සිංහල අවුරුද්ද, ධර්මයේ නැති මිනිස් ජීවිත දඟලපු දෙඟලිල්ල. එළවලු මාළු ගන්න pore කෑවා කවදාවත් බත් කියලා කාලා නෑ වගේ. ඇඳුම් ගන්න pore කෑවා ජීවිතේට ඇඳුමක් ඇඳලා නෑ වගේ. දැක්කද pore කාපු හැටි? මත්පැන් සමාගමකින් පත්තරේට දන්වීමක් දාලා තිබුණා. අරක්කු බෝතල් 45 ලක්ෂයක් දැන් වෙළඳපොළට යවලා. අනිත් තැන්වලනු තරක්කු බෝතල් ලෙවන්න කියලා වෙළඳපොළට. දැක්කද ජීවිතේ? මහා ඉහලින් කතා කළා ලොකු හාස්කමක් වගේ නැකත. පිරිහිච්ච ජීවිතයේට එච්චරයි තියෙන්නේ. පිරිහිච්ච ජීවිතයකට වෙන මොකවත් නැහැ. හිස් දෙයක් කතා කළා හිස් විදියට අවසන් වෙනවා. ආර්ථවත් ජීවිතේ පින්වතුනි ඊට වඩා වෙනස් එකක්. ආර්ථවත් ජීවිතේ හරි ගැඹුරුයි. ආර්ථවත් ජීවිතේ හරි සුන්දරයි. ආර්ථවත් ජීවිතේ බබලන්නේ බොහොම නිෂ්කලංකව. අන්නේ අර්ථවත් ජීවිතය ලබා ගන්නට තියෙන අවස්ථාව මේ ලෝකෙ බොහෝ දෙනෙකුට අහිමි වෙලා තියෙනවා. පින්වතුනි මං අද ඔබට කියා දෙන්න හදන්නේ ඔබ තුල තිබෙන දුර්ලභ වාසනාවක් ගැන. ඔබ තුල තිබෙන දුර්ලභ වාසනාව මොකක්ද කියලා ඔබට ටිකෙන් ටික තේරුම් යනකට ඔබට තේරෙවි. බුදුරජාණන් වහන්සේ තරම් අපට හිතවත්, අපට සිනහස තියෙන, අපේ ජීවිතේ ඇත්ත දකින වෙන කෙනෙක් නැහැ කියලා. ඒ දුර්ලභ වාසනාව අප විසින් උපදවා ගන්න ඕන එකක්. ඒක බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒ දුර්ලභ වාසනාව අපි උපදවා ගත්තේ නැත්නම් මේ වාණිජ සමාජයේ විසින් ඔබව රූකඩයක් කරනවා. ඊට පස්සේ ඔබට තියෙන්නේ රූකඩයක් යම් ආකාරයකට නටනවාද? ඒ ආකාරයකට නටන්නයි. ඔබේ ජීවිතවලට මේ වාණිජ සමාජයේ විසින් කරන හානිය සුළුපටු එකක් නෙවෙයි. සමාධියක් ඇති කරගත්තොත් හිතකට ලුකු සහනයක් තියෙනවා. මොහොතකට හරි හිත සමාධිමත් වෙනවා නම් ඒක තේරුම් ගන්නට ලේසියි. හිත සමාධිගත වෙන්නේ නැත්නම් ඒක තේරුම් ගන්නට අමාරුයි. හිතේ සමාධිය ගැන දැන් ඔබ දන්නවා. අපිට දැන් මහන්සි වෙච්ච වෙලාවට, හොඳටම දාඩිය දාපු වෙලාවට, රස්නේ වෙලාවට සීතල වතුර ටිකක් නාන්න තියෙනවා නම් කුයිතරම් අගේද? අන්න ඒ වගේ වතුර නාපු වෙලාවට යම් සිසිලක් තියෙනවාද? අන්න එවැනි සිසිලක් තියෙනවා එකඟ වෙච්ච හිතේ. සමාධිමත් වෙච්ච සිතක එවැනි සිසිලසක් තියෙනවා. එහෙම නැත්තම් සිතක තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ වගේ උපමාවක්. ගස් කොළන් නැති දූවිලි සහිත බිමක් තියෙනවා. පායන කාලෙට මේ බිමේ දූවිලි හුළඟින් ඇවිස්සෙනවා. හැමතිස්සෙම හුළඟින් ඇවිස්සෙනවා. මෙන්න මේ වගේ තමයි හිතේ ස්වභාවය. මේ හිත අවුස්සල ගන්න මොහොතක් යන්නේ. මේ සිත නොමගට වැටෙන්න මොහොතක් යන්නේ. මේ සිත අසහනයට පත් වෙන්න මොහොතක් යන්නේ. මේ හිතක තිබෙන ඔය දුර්වල ස්වභාවය වෙලින්දු දන්නවා. අන්නේ දුර්වල ස්වභාවයේ ඉලක්ක කොටගෙන තමයි සෑම දෙයක්ම වෙළඳපොළට එන්නේ. මම උදාහරණයක් කියන්නම්. ඔන්න ඔබ හන්දියේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට ඔබ දැක්ක පින්තූරයක්. ලොකු පින්තූරයක්. බැලුවා චිත්‍රපටි දැන්වීමක්. ගහලා තියෙනවා වැඩිහිටියන්ට පමණයි. බැලුවා. ඒකේ තියෙනවා රාගේ අවසන චිත්‍රයක්. කාවද ඉලක්ක කරලා තියෙන්නේ ඔබව? දැන් හිතේ ස්වභාවය මොකද්ද? ඇවිස්සින ගතිය. ඔබ මේ පින්තූරේ දිහා බැලුවා ටිකක් වෙලා නැවතිලා. ඔන්න හිත ඇවිස්සුණා. ඒ අවසල ගන්න මොකේද? අර චිත්‍රපටි හෝල් එකට අද්ද ගන්නයි. ඊට පස්සේ චිත්‍රපටි හෝල් එකට යනවා. ගිහින් බලනවා. මුළු මොනින්ම හිත ගිනි ගන්නවා. සැනසිල්ලක් නැහැ. ඊට පස්සේ දරුවනි හෝල් එකෙන් එළියට එන්නේ මනස විකෘති වෙච්ච කෙනෙක්. එයා දන්නේ තමන්ට මොකද්ද මේ වුනේ කියලා. තමන් හිතන් ඉන්නේ චිත්‍රපටියක් බැලුවා කියලා. මේ වාණිජකරණයේ මැද්දි විශාල අගය කිරීමට ලක් කරනවා මේ චිත්‍රපටිය. මේක යථාර්ථවාදී එකක්. මේක තමයි ජීවිතේ සැඟවිච්ච පැත්ත කතා කරපු එක. මේක තමයි ඇත්ත කියලා. ඔබ ආයෙත් අහුවෙනවා ඒකට. අන්න එහෙමයි. අහිංසක මල්, ලස්සන මල්, සැඩ සුළඟින් තැලී පොඩි වී යනවා වගේ ඔබේ හිත විනාශ වෙන්නේ. මෙන්න මේ අනතුර සාමාන්‍යයෙන් අපිට නිකන් වළක්වන්න බෑ. ඒකට අප ජීවිතයේ තුල යම්කිසි දෙයක් ඇති කරගත යුතුයි. වටිනාම දෙයක්. අන්නේ වටිනා දේ ගැනයි අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ආරක්ෂාව. ආරක්ෂාව ගැන බුදුරජාණන් වහන්සේ තරම් කවුරුවත් කියා දීලා නැහැ. අපි දන්නවා අපි මේ කය ආරක්ෂා කරගන්න හරියට මහන්සි ගන්නවා. අපි කැම්බින් වර්ග හොදලා කන්නේ බොන්නේ. බොහොම පරිස්සම් වෙනවා. ඊළඟට පාරේ තොටේ යන්නේ පරිස්සමෙන්. සමහරු ඉන්නවා මේ ජීවිතය ආරක්ෂා කරගන්න ගාඩ් එකක් දාගන්නවා. ආයුධ වලින්. නමුත් අපිට ඔප්පු වුණා අතීතය දිහා බලනකොට කාටවත් බැරි වුණා මේ ශරීරයට රැකවරණයක් දෙන්න. කාටවත් බැරි වුණා වයසට යන ශරීරය වයසට යන්න එපා කියලා නවත්ත ගන්න. කාටවත් බැරි වුණා ලෙඩ වෙන ශරීරය ලෙඩ වෙන්න එපා කියලා නවත්ත ගන්න. කාටවත් බැරි වුණා මැරෙන ශරීරය මැරෙන්න එපා කියලා නවත්ත ගන්න. එහෙමනම් ඒක අනාරක්ෂිතයි. සම්පූර්ණ ආරක්ෂාවක් නැහැ. නියම ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ තමයි අපට ලබා දුන්නේ. ඒ ආරක්ෂාව මොකද්ද කියලා මං අහන්න කැමතියි. මොකද්ද ඒ ආරක්ෂාව? සතිය. ඒ ආරක්ෂාව මොකද්ද? සතිය. සතිය තියෙන එක්කෙනා තමයි තිසරණයට එන්නේ. සිහිය නැති එක්කෙනාට සරණ නැහැ. දැන් ගුණ නැකත් පිස්සුවක් ආව පසුගිය දවස්වල මම දැක්කනේ. රූප වාහනී ගත්තත් මේ අපිට තේරෙන හැටියට මේ මිනිස්සුන්ගේ ආගම නැකත. එච්චරක මේගොල්ලන්ගේ ජීවිතේ මේ බමුණුවත් එච්චර බමුණු වෙලා නැහැ. එච්චරට මේ ජීවිතේ පිරිහි වුණා. ඇයි සතිය නැහැ. සිහිය සිතට ඇති රැකවරණය. දැන් අපි ඔබ දන්නවා ඇති මේ ජීවිතේ කයයි හිතයි කියලා දෙකක් තියෙනවා. වඩා ප්‍රධාන මොකද්ද මේකේ? සිතනේ. දැන් බලමු අපි කිව්ව අපිට ලස්සන කයක් තියෙනවා. ලස්සන හඬක් තියෙනවා. ගොඩාක් හැකියාවන් තියෙනවා. අපි සිහිය විකල් වුණා. එතකොට අර ලස්සන රූපෙන් වැඩක් වෙනවද? අර කටහඬින් වැඩක් වෙනවද? අර හැකියාවලින් වැඩක් වෙනවද? මුකුත් නැහැ. අන්න දැන් මයිකල් ජැක්සන්ට වෙලා දන්නවනේ ඒක. එයා ප්ලාස්ටික් ඒක හරි සෝචනීය එකක්. දැන් අපි දන්නවනේ එයාගේ ජීවිතය ගැන. එයාට සල්ලි ගොඩාක් ආවා. ඒ ලෝකයේ මේ විනාශ වෙන ජීවිතය ගැන කතා කරන්නේ නැහැ බටහිර සමාජයේ. බටහිර සමාජයට ඕන උනේ මේ දෙවියන්ගේ ලෝකය, දෙවියන් විසින් මැව්වා කියලා විශ්වාස කරන ලෝකය. ඒක අර ආදම් සහ ඊ වගේ උද්‍යානය කරන්න. ඒකට තමයි බටහිර ජාතිය මේ કૃතිම ලෝකෙ ගොඩනගන්නේ. මේ ගැටයට අහුවෙච්ච ජනතාව. මයිකල් ජැක්සන් මොකද කළේ? ප්ලාස්ටික් සර්ජරියක් එයාගේ මූණට දාගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එයා ඔක්සිජන් එකේ ඉන්න ඕනේ. දැන් ඒක අහන්නේ නැහැ. දැන් අර නාය ඔක්කොම කැඩි කැඩි යනවා. දැන් ඒක දිරලා. දැන් ඒක ප්‍රകൃතිමත් කරන්න බෑ. දැන් යාට පිස්සු. දැන් යාගේ ෆ්ලැට් එකේ යා ඉඳලා ඒගොල්ලන්ගේ උපන් කිරි දරුවා මේ කකුල් දෙකේ මාළු කූරියක් වගේ උසන් ඇවිල්ලා පෙන්නලා අරන් යනවා. මම අපේ ස්වාමීන් වහන්සේ නමකට කිව්වා පුළුවන් නම් යාගේ ඊමේල් ඇඩ්‍රස් එක හොයාගෙන අපි යවමු කියලා ඊමේල් එකක්. ජීවිතය ගැන චුට්ටක් කියලා. දැන් යා වෙනුවෙන් සතුටු වෙන කෑකෝ ගහන hina වෙන කවුරුවත් නැහැ. එයාට. අන්න දෙකනේ ආරක්ෂා නැති ජීවිතේ. දෙකනේ මොහමඩ් අලිට වෙච්ච දේ. එයාට පාකින්සන් හැදුණා. කවුරුත් නැහැ දැන් යා වෙනුවෙන්. අන්න ඒ වගේ තමයි මේ ජීවිතේ. එතකොට බලන්න අපේ හිත නිරෝගීව තිබ්බොත් විතරයි අපිට මේ හැම එකක්ම කරන්න පුළුවන් වෙන්නේ. අපේ හිත ආරක්ෂාකාරී ජීවිත ක්‍රමයකට සකස් වෙලා නැත්තම් අපේ මේ ජීවිතේ කිසිම වටිනාකමක් නැති දෙයක් වෙනවා. අපිගම අපිට තියෙනවා කියලා ලස්සනම රූපයක්. අපි දන්නවා කොච්චර ලස්සන වුණත් සීමා සහිත කාලයයි. ඊට පස්සේ ඒක ඉවර වෙනවා. කොච්චර හැකියාවන් තිබ්බත් සීමා සහිත කාලයයි ඒක ඉවර වෙනවා. ජීවිතේට කොච්චර දේවල් තිබුණත් සීමා සහිත කාලෙකින් ඉවර වෙනවා. ඒකයි දෙවි කෙනෙක් කැවිදින් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා හොඳටම බැරි වෙනකම්ම වටින දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා හොඳටම බැරි වෙනකම්ම කින්සුයේව ජරාසාදු ජරා ජීවින වෙනකම්ම ජීවිතේට හොඳ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා සීලංගේව ජරාසාදු ජරා ජීවින වෙනකම්ම සීලි තමයි කිව්ව හොඳ. කවුරුවත් කියන්නේ ඕක. සාමාන්‍ය පුතජන ලෝකෙන් එහුවනම් කියන්නේ නෑ නෑ කාලවිල හිටපන් කියයි. hina වෙවි. අන්න බලන්න ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කුයිතරම් දියද්ද කියලා. අන්න ඒ නිසයි උන්වහන්සේ වදාලේ තමන් තමන්ව රැකගන්න කියලා. පින්වතුනි ලෝකේ ඔච්චරයි උන්වහන්සේ විතරයි අපට උක කියා දුන්නේ. අනි සියලු දෙනා ඊට හාත්පසින් වෙනස් එකක් කියන්නේ. දැන් අපි අනිත් ආගම් ගත්තොත් ඉල්ලා හිටිනවා රැක දෙන්න කියලා. දැක්කනේ ඉරාකෙට වෙච්ච දේ රැක දෙන්න කියලා ඉල්ලා හිටියා. ඒගොල්ලන්ගේ ආගමික නායකයාගෙන්. පුළුවන් වුණාද රැක දෙන්න? ආරක්ෂාවක් ඉල්ලා හිටිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒක නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආරක්ෂාව තමන් තුල ගොඩනගන්න ඕනේ. මෙන්න මේක කරන්න නම් අභීත පෞරුෂයක් කෙනෙකුගේ ජීවිතයක සකස් වෙන්න ඕනේ. කෙනෙකුගේ ජීවිතයක් තුළ පෞරුෂයක් වර්ධනය වෙන්න ඕනේ. ධනාත්මක චින්තනයක් වර්ධනය වෙන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ. දැන් අපිට මේ සිංහල අවුරුදු චාරිත්‍ර රකින්න ගියපු උදවියකින් තේරුණා ධනාත්මක නෙමෙයි ඍණවල මයිනස් ගිහිල්ලා කෙලවරටම. ධනාත්මක චින්තනය අහලකවත් නැහැ. එතකොට අපිට පැහැදිලිව පෙනුණා මේ අය නම් මේ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න පිරිසක් නෙමෙයි කියලා. නමුත් මෙතනට ආවට පස්සෙ ඔබ දුටුවම මට පේනවා නෑ මේ ලෝකයේ රැල්ලට ගියත් මේ ජීවිතයේ අභියෝගයක් හැටියට පිළිගත්තු පිරිසක් ඉන්නවා කියලා. අද මම ලංකාවේ ප්‍රසිද්ධ විහාරස්ථානයකට ගියා උදේවරු විදහාම් දෙසන්නේ 200ක්වත් නැහැ. දහස් ගණන් ඉන්න තැනක. නමුත් මෙතන විශාල පිරිසක් ඉන්නවා. මේකෙන් අපිට පේනවා සමාජ රැල්ලට එරෙහිව චින්තනයේ මෙහෙවන්න කැමති පිරිස් ඉන්නවා. අන්න ඒක කරන්න පුළුවන් බුද්ධිමත් කෙනෙකුට විතරයි. පින්වතුනි මේ ජීවිතය තුළ සිහිය උපද්දව ගන්නවා කියන්නේ ජීවිතය ඇතුළේ ඇති කරගන්න විප්ලවයක්. මේක ලීසි එකක් නෙවෙයි. අමාරු විප්ලවයක්. නමුත් පුළුවන් කරන්න. අපිට මේ කුසලතාවයේ තියෙනවා අපි මිනිස් ලෝකේ නිසා. මම පුංචි උදාහරණයක් කියන්න මේ තිරිසන් ලෝක ගැන. අපේ අසපුවේ ඉන්නව සිරප්පු කන බැල්ලියක්. ඒ බැල්ලි ලේඩි සිරප්පු හොය හොය කනවා. ඉතින් කට්ටිය කියනවා මෙයා නම් කලින් ජීවිතයකත් එහෙම කෙනෙක් වෙන්න ඇත කියලා. ඒ වගේම තරහක් තියෙනවා මේ ඒ සිරප්පු වලට. වටිනායකක් නම් කොහොම හරි කනවා. බේර ගන්න බෑ. දැන් අපි කෝටුවක් තියාගෙන ගහනවා මෙයාට. ඒ තේරෙන්නේ නැහැ. බැරිම තැන අපි රතිඤ්ඤා ගෙනලා දානවා මෙයාට. ඒ තේරෙන්නේ නැහැ. දැන් එක සෙරප්පු එක සෙරප්පු කල්ලගෙන අපි රතිඤ්ඤා පත් කළා දාලා ඒ සෙරප්පු අතැල්ල දුවන සද්දෙට. දුවල මෙයා වටින් ගින් ඊළඟ සෙරප්පු ගන්නවා. ඒ මොකද? තේරෙන්නේ නැහැ. අන්න දැක්කද? එයාට දිනු කරන්න බෑ සතිය. දැක්කද වෙනස? අපිට එහෙම නෙමෙයි. පින්වතුනි අපිට තියෙන වාසනාව ගැන, මනුස්ස ජීවිතයේ හැකියාව ගැන බැලුවොත්, අපිට තියෙන අවස්ථාව ගත්තොත් මේ පින්වතුන් සතුටින් කෑග ගහ පාරේයි. එච්චර වටින අවස්ථාවක් අපි මේ ඉන්නේ. අපි වගේ අය තමයි රහත් උනේ. අපි වගේ අය තමයි අනාගාමි උනේ. අපි වගේ අය තමයි සකදාගාමි උනේ. අපි වගේ අය තමයි මාර්ගඵල ලැබුවේ, සෝවාන් උනේ. ඒබඳු මිනිස් හිතක් අපි දැන් පරිහරණය කරනවා. නමුත් අපි අර ආධ්‍යාත්මික, ඒ කියන්නේ අපේ මානසික ලෝකෙ දියුණු කරන කුසලතා පැත්ත අපිට මීට කලින් පැහැදිලිව හම්බ වුණේ නැහැ. එච්චරයි ගැටලුව. අපිට පැහැදිලිව මානසික කුසලතා පැත්ත දියුණු කරනකොට අපට පුදුම විදියට මේ මානසික ලෝකෙ ගොඩනගා ගන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන්. මේ දියුණු කරන්න හිතට ඇති කරගන්න ප්‍රධාන ආරක්ෂාවට කියන නම මොකද්ද? සතිය. ඒක අපි සතිය කියන වචනේ තේරුම සහිතව කිව්වොත් මේක හොඳ අවධානයෙන් සිටීම. සතිය කියන්නේ ඒක. සතිය කියන්නේ මොකද්ද? හොඳ අවධානයෙන් සිටීම. කුමක් ගැනද? තමන් ගැන. තමන්ගේ හිත ගැන. ඔච්චර. අර අපිට මේක අමාරුයි වගේ තේරෙන්නේ අර මේ වචනත් එක්ක. හොඳ අවධානයකින් ඉන්න ඕනේ. දැන් අපි ගත්තොත් අපි ලේනෙකුට කෑම දෙදී ඉන්නවා. ඉන්නකට පිටිපස්සෙන් ඇවිල්ලා ඉනවා පූසෙක්. එතකොට අපි මොකද කරන්නේ? දැන් පූස පැත්තකින් ඉන්නවා, ලේනුත් කෑම කකා ඉන්නවා. දැන් අපි අවධානයකින් ඉන්නවද නැද්ද? හොඳ අවධානයකින් ඉන්නවා. මොකද පූස කොච්චර කුරුමානම් ඇල්ලුවත් ලේනු ගාවට එන්න නොදී. අන්න ඒ වගේ අවධානයක් ජීවිතේට ඕනේ. මේ අවධානය යොමු කර ගැනීම කයටයි හිතටයි. ඒකට පාලියෙන් කියනවා සතිපට්ඨාන කියලා. කයටයි සිතටයි අවධානය යොමු කිරීම. පින්වතුනි මේ කයටයි සිතටයි මනාකොට අවධානය යොමු කර ගත්තොත්, අවධානය නිරන්තරයෙන් පිහිටන්න පටන් ගත්තොත්, ඔබ මේ ග්‍රහ වළල්ලට උඩින් කරණමක් ගහන්න පුළුවන්. ඒ කොහොමද? මේ සමස්ත ලෝකයේ ඉක්මවා යන බලයක් ඔබ තුල උපදවා ගන්න පුළුවන්. අන්න ඒකටයි මේ සිහිය දියුණු කරනවා කියන්නේ. පුංචි දෙයක් නෙවෙයි. දැන් අපි දන්නවා අපේ වැඩසටහන් වලට ඉන්න චූටි දරුවන්, මේ පාසලේ හෝඩියේ දෙකේ තුනේ වසරේ දරුවන් සිත සමාධිගත කරනවා. ඊළඟට අපි දන්නවා අපි වැඩසටහන් වලට එන වයසික මව්වරු සිත සමාධිගත කරනවා. එහෙමනම් මේක පොඩි දෙයක් නෙමෙයි, ලොකු දෙයක්. සිත සමාධිගත කරන්නේ අවධානයෙන් සිටිය කෙනෙක්මයි. ඒක සිහිය කියන්නේ ඒක. සිහියෙන් හිටපු කෙනෙක්මයි. සිහිය නැතුව කරන්න බෑ. නමුත් සාමාන්‍ය ස්වභාවයේ අවධානය දියුණු කරපු නැති හිතේ ස්වභාවය මොකද්ද? අර ඇවිස්සීලා තියෙනවා වගේ එකක්. එතකොට පැහැදිලිව පේන්නේ නැහැ යාට ජීවිතය ගැන. අන්න ඇවිස්සලා තියෙන කෙනෙක්ව හැමතිස්සෙම අවුස්සන්න ලේසි. අවුස්සන්න ලේසි. මෙන්න මේ ගතිය නැති වෙලා හිත සංසිඳෙනවා. ජීවිතය ගැන, කය ගැන, හිත ගැන අවධානින් සිටියොත්. ඒ අවධානින් සිටින්ට ඕන කරන කරුණු කීපයක් මං අද මේ පින්වතුන්ට කියා දෙන්නම්. අවධානයෙන් යොමු කරගන්න ජීවිතේ ඉඳ ලේසි එකක් කියන්නම් මං. ඇවිදිනකොට කල්පනාවෙන් ඉන්න එක ගැන. දැන් අපි බස් එකේ යනකොට, පාරේ ඇවිදිනකොට අපි ඉන්නේ සිහියෙන් නොවේ. අපේ සිහිය හැමතිස්සෙම ඇවිස්සීලා තියෙන්නේ. පාරේදී පාර යනකට බස් එක යනකට අපි මූණ ජනෙලින් එළියට දාගෙන පාර යන ඔක්කොම දිහා බල බල අපි යනවා. කඩවල් දිහා බල බල යනවා, වාහන දිහා බල බල යනවා, ගෙවල් දිහා බල බල යනවා, මිනිස්සු දිහා බල බල යනවා. අපිට කිසිම විවේකයක් නැහැ ඒකින් බැහැර වෙන්න. ඊළඟට අපි පයින් ඇවිදගෙන යනකට අපි හිතේ තියෙන පුදුම දේවල් අපි තනියම hina වෙන අවස්ථාවක් තියෙනවා. අපි තනියම සුසුම් හෙල්ලනවා. මොකද අපිට එක එකව මතක් වෙලා. ඇවිදගෙන යනකට අපිට සමහර අය තනියම කතා කරනවා ඇහිලා තියෙනවා. මේ ඇවිදගෙන යනකට ජීවිතේ වෙනදී. නම් සිහිය පිළිටුවා ගත්තොත් මේ ඇවිදගෙන යන ජීවිතය තුළ ටික ටික ටික ඔබට තේරුම් යාවි. ඔබ මේ කකුල උස්සලා තියෙන හැටි ඔබට තීරුම් යාවි. ඔබ එක පීවරක් උස්සලා තියෙනකොට ඊළඟ පීවර ඉස්සෙන හැටි, ඊළඟ පීවර තියෙන හැටි ඔබට හොඳට තේරෙන්න පටන් ගනී. අන්න ටිකෙන් ටික ඔබේ අවධානය ඔබ තුල රැඳී. එතකොට ඔබට පුළුවන් සැනසිලිදායක ගමනක් ඇවිදගෙන යන්න. ඔබ දන්නවා ඇති ඉස්සර අනුරාධපුරයේ බණ කියනකොට තිස්ස මහරාමේ ඉඳලා හාමුදුරුවෝ පයින් වඩිනවා. කොහොමද මේක කරන්නේ? මේ ඇවිදගෙන යන වෙලාවට සිහිය පිහිටෝලා. ඇවිදගෙන යන වෙලාවට සිහිය පිහිටෝලා සමාධියක් ඇති කරගත්තොත් හැතැක්ම 10ක් 15ක් වුණත් ඇවිදින්න පුළුවන් කයට වෙහෙසක් නැතුව. දැන් සාමාන්‍යයෙන් ඇවිදගෙන යනකොට ගොඩක් වහන්සි වෙන්නේ මේ කකුල් රිදෙන්නේ සිත විසිරීලා නිසා. ඇවිදගෙන යනකොට සිහිය පිහිටවාගෙන කයට සිත පිහිටවාගෙන ඇවිදගෙන යනවා නම් කය සැහැල්ලු වෙනවා. ඊට පස්සේ සැහැල්ලු කයකින් ඇවිදගෙන යනවා. යාට කොච්චර ඇවිද්දත් මහන්සියක් නැහැ. ඇවිදගෙන යන කෙනා ඇවිදගෙන යන වෙලාවට කයේ සිත පිහිටවන්න මහන්සි ගත්තොත් ඉක්මනින් සමාධිය ඇති කරගන්නට ඒක උපකාර වෙනවා. දැන් ඔබට ඒක ලේසියෙන් කරන්න පුළුවන්. හැමදේම කරන්න පුළුවන් එකක් ඒක ලේසියෙන්. හොඳට හිත ආරක්ෂා වෙනවා. මට මතකයි මම එක කාලයක් හිටියා ඔය හම්බන්තොට පැත්තේ ආරණ්‍යයක බූන්දල කියන ගමේ. ඉතින් කිලෝමීටර සමහර දවසට 1ක් 2ක් පින්ඩපාතේට පයින් වඩින්න තියෙනවා. ඉතින් මම කරන්නේ කුටියෙන් දකුණු කකුල ඉස්සරහා තියෙනවා මේ විදර්ශනා බාස අනිත්‍යයි කියලා හිතලා. මම භාවනාව නවත්තන්නේ පින්ඩපාත වඩන ගෙරි ළඟට ගිහිල්ලා. පුළුවන් කරන්නේ හිතලා කරන්න ඕනේ. ඉස්සර මට මතක මං අර විපස්සනා භාවන මධ්‍යස්ථානේ කොළඹින් දෙද්දී බොරෙල්ලෙන් බස් එකකින් බහිනවා. බහැපු ගමන් මම සතිපට්ඨාන සූත්‍රය හිතන්න පටන් ගන්නවා. ඒක දිගටම හිත හිත යනවා භාවන මධ්‍යස්ථානේ. ඒ තුනේ තමයි අතාරින්නේ. බාහිර අරමුණු මුකුත් දෙන්නේ නැහැ. හිත රැකෙන. අපේ මේ හිත මේ බාහිර ලෝකයෙන් විසින් දූෂණය කරනවා. අන්තිමේදී අපි මේකට අහුවිලා ඇඹරිලා ගියොත් ඊට පස්සේ රූකඩේ තමයි. ස්වාධීන කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ කියන විදිහට මේවා කාපම් කියලා ටීවී එකේ පේනන ඕන එක කනවා ගිහිල්ලා. මේක ඇඳපම් කියලා පේනන ඕන එක අඳිනවා ගිහින්. අරක බලපම් කියලා චිත්‍රපටිය ඕන එක බලනවා ගිහින්. අර විදිහ නටපම් කියලා නටලා පේනන ඕන විදිහ නටනවා. රූකඩේ රූකඩයක් නොවී සිටින්ට නම් සිහිය දියුණු කරගත යුතුයි. මේක දුර්ලභ එකක්. දැන් ඔබ ඒ අතින් හරීම වාසනාවන්තයි. ඔබ මේ තරුණ නිසා ඔබේ තරුණ වයසේදී මේ ජීවිතයේදී සිහිය දියුණු කරගන්න ඔබ දක්ෂ වුණොත්, සමාධිය දියුණු කරගන්න දක්ෂ වුණොත්, ඔබ වයසට ගිහින් මරණ මංචකයට එනකොට ඔබ නිකම් කෙනෙක් නෙමෙයි. සමහර විට ඔබ මාර්ගඵලලාභී කෙනෙක්. එච්චරට මේ ජීවිතයේ අවස්ථාවක් තියෙනවා ජීවිත අවබෝධ කරගන්න. ඔබේ සමහරට ඔබේ දෙමව්පියන්ට ඒ අවස්ථාව නැහැ. ඥාතීන්ට ඒ අවස්ථාව නැහැ. යාළුවන්ට ඒ අවස්ථාව නැහැ. හිතවතුන්ට ඒ අවස්ථාව නැහැ. බලන්න බොහෝ දෙනෙකුට තියෙන සිහිය මුලා වෙච්ච එකක්. මේ සිහිය කොච්චර මුලා වෙනවද කියන්නේ. වයසට යන්න යන්න වයසට යන්න යන්න යාගේ සිහිය සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. විකෘති වෙලා ගිහිල්ලා වයසට ගියාට පස්සේ හරි මට නම් එහෙම අය දකින්නකට බය හිතෙනවා. අප්පා දැන් මේ අය කොහි උපදීද කියලා. අන්න ඒ වගේ සම්පූර්ණ විකෘතියටපත් වෙච්ච සිතකින් යම් මැරෙන්නේ. දැන් පින්වතුනි මැරෙනවා කියන එක ජීවිතේ කොහොමද අපි මැරෙන එකට අපේ කයෙන් පිට වෙනවා මනෝකය. දැන් මේ ශාරීරික තියෙනවා ශරීර තුනක්. මේ ශරීර කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මේ දැන් තියෙන මේ ශරීරය මොකද්ද කියන්නේ? ඕලාරික ශරීරය, ගුරුසු ශරීරය. මේ ශරීරයට අමතරව තියෙනවා ඔව් මනෝමය ශරීරය, සංඥාමය ශරීරය කියලා දෙකක්. මනෝමය ශරීරය කියන්නේ දැන් අපි ළඟ තියෙන ශරීරයේ වගේම මානසික ශරීරයක් තියෙනවා මේ ශරීරය ඇතුලේ. දැන් සමහර දවස්වලට අපි නිදි, මානසික ශරීරෙ නිදි නෑ. අපි මේ ගොරෝසු ශරීර විතරක් නෙදි. මානසික ශරීරයෙන් හීන පේනවා. හීන පේන්නේ චේතනාවකින්. නමුත් ඒ චේතනාව බලවත් නැති නිසා විපාක නැහැ. එතකොට ඒ වගේ මේ මානසික ශරීරයේ තමයි මරුණට පස්සේ පිට වෙන්නේ. දැන් මේ ළඟදී එක්කෙනෙක් මේ කොළඹ මේ දැඩි සත්කාරයකගේ ලෙඩෙක් ළඟ ඉඳලා එක නර්ස් කෙනෙක් තීලිඩා අසනීප වෙච්චිලදී කාන්සල ඉඳලා රෑ දෙකට විතර ඒක පාට මෙයාගේ පිටට ගහගෙන අන්න මම යන නර්ස් කියලා ගිහිල්ලා ඇහෙල්ල බැලලා කවුරු ගහන්නකට බලනකට අර ලිඩා මැරිලා. ඒ කියන්නේ මැරෙනකටම එයා මනෝකයෙන් පිට වුණා. මෙයාට තට්ටුවකුත් දාගෙනම ගියා. ඒ මනෝකයක් ගොරෝ ඒ මනෝකය තුළ එතකොට ඒ යම්කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවා. නමුත් Tamanට උඩ තැනට යන්න බෑ. ඒ මනෝකයි දැන් අපි කියමු මැරෙනවා කියලා කෙනෙක් මැරුණාට පස්සේ Tamanට ඕන තැනට යන්න බෑ. කර්මී විසින් හදලා දෙන තැනට යන්න ඕනේ. අන්න එතනයි බැරෑරුම් වැඩි. නමුත් අපේ මානසික ලෝකයේ තුල සිහිය දිනු කළා නම් මානසික ලෝකයේ තුල සමාධිය දිනු කළා නම් ඒ මානසික ලෝකයේ තුල පින්වතුනි අකුසල් රඳින්ට තියෙන ඉඩකඩ හරි අඩුයි. හිත සමාධිමත් වෙනවනම් හිත සාන්ත වෙනවනම් ඉවසීම කරුණාදී ගුණධර්ම හිතේ ඉක්මනට පිහිටනවනම් අකුසල් රඳින්ට තියෙන අවස්ථාව අඩුයි. ඉතින් මේකට අර ඒ සිහිය දිනු කරගන්න ගොඩාක් උපකාර වෙන එකක් තමයි මර සක්මන ගැන කිව්වේ. නමු ජීවිතය කියලා කියන්නේ ටික ගැඹුරු දෙයක් කරා යන එක. දැන් ඔබට පුළුවනි සාමාන්‍ය ජීවිතයේදී ඔය ඇවිදිනකට අවධානයෙන් යුතුව මේ කයේ ඉරියව් තියෙන හැටි බලාගෙන යන්න. මේක අමාරුයි. මුලින් පුරුදු කරන්න අමාරුයි. අමාරු වුණාට මේක කරගෙන යනකොට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් ඔබේ ජීවිතයේ විවේක වෙලාවට කරන්න මම එකක් කියන්නම්. ඇවිදින එක. ඒකේ සාමාන්‍යයෙන් පොඩි දුරක් තියාගන්න ගෙදරක හෝල් එකේ හරි ස්තූපිය හරි මිදුලේ හරි තියාගෙන සක්මන් කරන්න ලෑස්ති කරගන්න. කොහොමද සක්මන් කරන්නේ? ඕන එක පැත්තක ඉඳලා තව පැත්තකට එනවා මෙහෙම. එතින් ඉඳලා ආපහු හැරිලා අනිත් පැත්තට යනවා. එතින් ඉඳලා ආපහු හැරිලා අනිත් පැත්තට යනවා. මේක කරන්නේ මෙහෙමයි. දැන් අපි කියමු දැන් ඔබ හිතනවා මෙහෙම. ඔබ හිතනවා මං විනාඩි 20ක් සක්මන් කරනවා කියලා හිතනවා කියමු. දැන් ඔන්න හිතලා දැන් ඔබ දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? හිතේ ඇතුලේ සිහිය දියුණු කරගන්න. දැන් ඔබ සක්මන් කරන්න කියලා හිතලා අන්න කොනේ හිටගත්තා. හිටගෙන ඔන්න ඔබේ ශාරීරියේ දිහා හොඳට බැලුවා. හිතේ. බලලා දැන් ඔබ මොකද කරන්නේ? මං අවධානයෙන්ම සක්මන් කරනවා. මම සිහියෙන්ම සක්මන් කරනවා. මම සිහියෙන්ම සක්මන් කරනවා කියලා හිතට දෙනවා. ඒ රස හොඳ සිහියෙන් ඔබ ඇවිදගෙන යනවා. කියලා දැන් ඔබ දැන් ඔතන ඇවිදගෙන යනකොට ඔබ තනක් තියාගෙන ඉන්නවා මෙන්න මෙතන මම නවතිනවා කියලා. එතකොට ඔන්න එතන නැවතුණා. නවතින්න ඉස්සෙල්ලා දැන් ඔබේ හිත කියනවා දැන් නවතින්න ඕනේ කියලා. එතකොට ඔබ නවතිනවා. ඊරෝසන ආපහු ඔබ හැරෙනවා. හැරිලා ආපහු සක්මන් කරගෙන යනවා. මුළු ශරීරයේ කෙරෙහිම ඉරියව්ව තියාගෙන මුකුත් හිතන්න එපා. හිතන්න නැතුව යන්න මෙහෙම. ඉල්ල ආයෙම කරන්න. මේ වගේ ඔබ දෙතුන් පාරක් යනකොට ඔබට හිතේ ටොයිලට් යන්න ඕන. අන්න සිහිය කඩන තැන. එකෙන කැමති නෑ මේකට වෙන එකක් පටන් ගන්න ලෑස්ති. ඔබ අවධානයෙන් ඉන්න ඕනේ දැන්. මොකද්ද? නෑ මං ඒකට ඉඩ දෙන්නේ නෑ. මම මේ විනාඩි 20ක් හිතාගෙන හිටියේ. මම මේ විනාඩි 20ම සක්මන් කරනවා. ඔන්න සක්මන් කරගෙන යනකොට දැන් ඔබට මතක නැති යනවා ඒක පාට ඔබ සක්මන් කරන බව. ඔබට මතක් වෙනවා ආ. රෙදි ටික වැලි. ඔන්න ඔබ මොකද කරේ සක්මන නැවැත්තුවා. අන්න පෙරදුනා. දැන් බලන්න එතකොට මේ කොහොමද මේ අභියෝගي ජය ගන්න කියලා. දැන් ඔබ මොකද කරන්නේ? ඔන්න ආයෙ සක්මන් කරනවා. දැන් ඔබ දන්නා එක හිතරාවට ඉඩ දෙන්නේ. දැන් ඒක හිතින් අයින් කළා. සමාධිය දිනු කරන්න තියෙන ක්‍රමය මම මේ කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙත් සක්මන් කරගෙන යනවා. ඔන්න සක්මන් කරනකොට ඔබට හිතෙන්න පුළුවන් ආ අසවල් කෙනා ඔන්න මතක් වෙනවා. කූල් එකක් ගන්න ඕන. අන්න එතකොට ඔබ මොකද කරන්නේ? නෑ නෑ නෑ. මම මේ විනාඩි 20 අන්නේ විදිහට ඔබට තීරේවි ලොකු යුද්ධයක් කරන්න ඕනේ විනාඩි 20ක් සක්මන් කරන්න නම් ඉස්සල්ලාම එතකොට ඔබට ඔබේ හිතගෙනම කලකිරෙයි චිකේ මේ හිතේ හැටි විනාඩි 20ක් තත් මට මේ හිත තීගී කරු කරගෙන තියාගන්න බෑනේ විනාඩි 20ක් මට ඕමනා කාරණේට මේ හිත රඳවා ගන්න බෑනේ දඟලනවා කියලා අන්න ටික ටික ඔබ ඒකට ඉඩ දෙන්නේ නැතුව සක්මන්ට පුරුදු වෙනවා. මේ වගේ කාලයක් සක්මන් කරනකොට ඔන්න ටික ටික දැන් ඔහොම කරලා කරලා දැන් ඔබට විනාඩි 20ක් කියලා ඔබ හිතුවා කියමු. ඔන්න ඔබ ඔලෝසු බැඳගත්තා. විනාඩි 20ක් සක්මන් කරනවා කියලා හිතුවා. හොඳට හිත දමනේ වේගන එනකොට කිසිම කරදරයක් නැතුව ඔබට විනාඩි 20 සක්මන් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් එන්නේ නැහැ. කිසි අවිසිල්ලක් එන්නේ නැහැ. අන්න එතකොට ඔබ තීරුම් ගන්න ඕන්න දැන් මගේ සිහිය වැඩෙනවා අන්න හිතේ ආරක්ෂකයා ආරක්ෂකයාට පණ එනවා ඕන්න දැන් සිහිය වැඩෙනවා ඔබට එහෙම සිහිය වැඩෙනකට ඒ එක්කම ඔබ පුරුදු කරලා තිබුණා නම් වාඩි වෙලා කරන භාවනාවක් හිතපත් ගාලා සමාධිය වෙනවා මේ බලන අපේ තියෙන කුසලතා අපිට දිනු කරගන්න තියෙන පැටි ඉතින් අපි කිය මේ වගේ හිත සමාධිගත වෙනවා නම් විනාඩි 20ක් කී වගේ සක්මන් කළා. ඔන්න ඊට පස්සේ පුරුදු කරනවා වාඩි වෙලා. වාඩි වෙලා ඔන්න තමන් වාඩි වෙන ඉරියව්ක බිම වාඩි වෙන්න අමාරු නම් පොඩි පුටුව හොඳයි පොඩි බංකුවක් හොඳයි. වාඩි වෙලා ඊට පස්සේ කොන්ද කෙලින් කරගෙන ඔන්න තමන් ඉරියව් දිහා බලාගෙන ඔන්න හුස්ම ගන්න හැටි බලනවා. හුස්ම ගන්න හැටි හුස්ම ගන්න හැටි බලනවා. මේ විදියට කරනකට අර සක්මනේදී සංසුන් වෙච්ච හිත ඔන්න එකඟ වෙනවා මේක සමහර කෙනෙකුට දවසින් වෙනවා සමහර කෙනෙකුට සුමානයක් විතර යනවා සමහර කෙනෙකුට මාසයක් යනවා සමහර කෙනෙකුට මාස 3-4කින් පුළුවන් සමහර කෙනෙකුට අවුරුද්දකින් පුළුවන් සමහර කෙනෙකුට අවුරුදු 5ක් විතර යනවා සමහර කෙනෙකුට අවුරුදු 10ක් විතර යනවා සමහර කෙනෙකුට අවුරුදු 30ක් විතර යනවා මේක තියෙන්නේ තමන්ගේ වාසනාව මත. වාසනාව කියන එක අපි උපතින් ගේන එක. ඒක පේන්නේ නැහැ. ඒ නිසා කොයිතරම් සමාධියක් ඇති කරගන්න බාධා වුණත් අතාරින්න එපා. මොකද හේතුව සමහර විට ඔබේ සමාධිගත වෙන මොහොත ඊළඟ මොහොත වෙන්න පුළුවන්. අතෑරියොත් ඒක අහිමි වෙනවා. ඒක මේ වගේ. දැන් ඔබ අපි කියන්නේ ඔබ ඔබේ වත්තේ තියෙනවා මැණික්. දැන් කෙනෙක් කියනවා වත්තේ මැණික් තියෙනවා කියලා. දැන් ඔබ හාරගෙන හාරගෙන හාරගෙන යනවා අඩි 50ක්. තව අඩියක් හැරුවොත් මැණික් හම්බ වෙනවා. ඔබ අඩි 50ක් හාරලා සම්පූර්ණයෙන් අතහැරලා වල වහල දානවා. එතකොට මොකද වෙන්නේ? ඔබ අඩියක් හාරන්න තිබුණේ අඩි 50ක් හාරලා ඉවරයි. අඩියක් හැරුවනම් මැණික් හම්බ වෙනවා. නමුත් ඒ අඩි හාරන්නේ ඔබ දන්නේ අඩි කීයක් හාරන්න තව තියෙනවද කියලා. ඒ නිසා මොකද කරන්නේ? අඩි 50ක් හැරුවා. අඩි බැලුවා 25ක් හැරුවා නෑ. 30ක් හැරුවා නෑ. 40ක් හැරුවා නෑ. 50ක් හැරුවා. 51ක් හැරුවා නම් තියෙනවා. ඊට පස්සේ වහලා දානවා. එහෙම තමයි ගොඩාක් අය මානසික දියුණුව අහිමි කරගන්නේ. මානසික දියුණුව අහිමි කරගන්නේ මහන්සියක් අරගෙන අතාරිනවා. අතහැරපෙගම මානසික දියුණුව තමයි අහිමි වෙලා යන්නේ. මෙන්න මේකෙන් අපිට ජය ගන්න නම් අපිට තියෙන්න ඕනේ ලොකු බලාපොරොත්තුවක්. මානසික ලෝකයේ දියුණු කිරීම ගැන. ඒ මානසික දියුණු කිරීම ගැන, මානසික ලෝකයේ දියුණු කර ගැනීම ගැන අපට ඇති කරගන්න තියෙන බලාපොරොත්තුව අපි ඉස්සරහට තල්ලු කරගෙන ගෙනියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. පින්වත්නි, උන්වහන්සේගේ ධර්මයේ හරීම විද්‍යානුකූලයි, හරීම ප්‍රායෝගිකයි. උන්වහන්සේගේ ධර්මයේ හැමතිස්සෙම තියෙන යමක් කරන එකක්. උන්වහන්සේගේ ධර්මයේ තුල පැතුම් නැහැ. ඒක හරිය පුදුමයි. මේ අපේ රටේ කොයි මේ පැතුම් වලට කොහොමද පුරුදු වුනේ කියලා. උන්නාසික ධර්මයේ නෑ ඒක. උන්නාසික ධර්මයේ තියෙන කරන එකක්. ගොඩාක් ගැලපෙනවා මේ බටහිර ලෝකේ දැන් ජීවත් වෙන මිනිසුන්ගේ ආකල්ප වලට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එච්චර මේ මිනිස්සු පැතුම් නෑනේ, ක්‍රියාවක් නෙතියෙන්නේ. අන්න ඒ වගේ එකක්. මේ මිනිස්සු යම් විදියකින් මේ ධර්මයේ නියම හරය අල්ලගත්තොත් ඉක්මනින්ම රහතන් වහන්සේලා බිහි වෙන බටහිරින්. ඉතින් එච්චර මේ මිනිස්සු ප්‍රායෝගික ජීවිතයේ මේකට බහිනවා එක පාට. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල මේ ජීවිතය ගැන තියෙන්නේ ජීවිතයේ අභියෝගයක්. මේ අභියෝගේ බාරගත්තු එක්කිනා ජය ගන්න එක. අන්න එහෙම එකක් තමයි උන්වහන්සේගේ ධර්මයෙන් හැම විටම පෙන්වලා දෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුට පුළුවන් වුණොත් තමන්ගේ ජීවිතයේ තුලින් ඒ ධර්මයේ දැනගන්න, ඒ ධර්මයේ දැකගන්න, අන්න යාට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ අභියෝගයේ හිත වැටෙන්න මහ වෙලාවක් යන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක මාමා කෙනෙකුයි බෑන කෙනෙකුයි මහාන වුණා. මාමයි බෑනයි, ඒ කියන්නේ තරුණ මාමයි බෑනයි මහාන වුණා. මාමා ටිකක් වයසයි, බෑන තරුණයි. ඉතින් ඒ ස්වාමින් වහන්සේට සිවුරු දෙකක් හම්බ වුණා. හම්බ වෙලා ඒ ස්වාමින් වහන්සේ මොකද කළේ? කල්පනා කළා එක සිවුරක් මාමහාමුදුරන්ට දෙන්න ඕන කියලා. එක සිවුරක් අරගෙන ගිහින් පූජා කරා. ඉතින් මා ඒ ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක්. අර බෑන එච්ච ඒ ස්වාමින් වහන්සේ තාම රහත් වෙලා නැහැ. යන්තම් භාවනා කරගෙන ඉන කෙනෙක්. මොකද කළේ? සිවුර පූජා කළා. ඒ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා, එපා මේ පොඩි නම මට සිවුරු තියෙනවා කියලා. මෙයා ඉතින් විශාල බලාපොරොත්තුවකින් මේක අරගෙන ගියේ. දැන් ওই වගේ දේවල් අපිටත් වෙනවා. අපි දන්නේ සමහර අය මහා බලාපොරොත්තුවකින් ඔන්න අපි ළඟට එනවා, ලේසුවක් මහගෙන පූජා කරනවා. ඉතින් අපි ඉතින් හිතන්නේ නැහැ මේක බරපතල එකක්, අපි ආවොත් තියන්න කියනවා. ආන්න හිත නරක් වෙන අනේ මම මෙච්චර මහන්සියෙන් අරගෙන ලන්න තියන්න කිව්වා. අන්න ඒ වගේ එකක් වුණා. ඒ ස්වාමීන් වහන්සේ සිවුර පිළිගත්තේ නැහැ. ඉතින් ඔහම වෙලා දැන් ඩාඩි දාන වෙලාවක්. මොකද කළේ? මේ වගේ වෙලාවක් වෙන්නේ නැති මේ ඒ ස්වාමීන් වහන්සේට පවන් සලන්න කිව්වා. දැන් ඒක පවන් සලන්න හේතුව ඒ ලොකු හාමුදුරන්ට තේරුණා මේ පොඩි හාමුදුරගේ හිත නරක් වුණා කියලා. කිව්වා පොඩිනම මට පොඩ්ඩ පවන් සලන්න කියලා. ඉතින් පවන් සලනවා. පවන් සලසලා කල්පනා කළා, හරි දැන් මන් දීපු සිවුර බාරගත්තේ නැහැ. මට කරන්න දෙයක් නැහැ. මං ගෙදර යනවා. දැන් මෙයා ඒ පොඩ්ඩට තීරණය කළා ඉවරයි මොකේටද? සිවුරු අරින්නේ. මං ගෙදර ගිහලා එළු පැටියක් ගන්නවා. අරන් එළුව හදනවා. හදලා ඊට පස්සේ ඒ එළුවගෙන් තව එළුව ටිකක් හදනවා. හදලා දැන් මේ පවන් හත් සලසල කල්පනා කරනවා. තව එළුව ටිකක් හදනවා. ඒ එළුව විකුණලා මං කිරීල දිනක් ගන්නවා. මට ඒකට තනවල කපන්න යන්න තියෙනවා. පොඩි ඉඩම් කෑල්ලක පුළුවන් මේක හරි ගස්ස ගන්න. ඒත් මට කෑම. මං එහෙනම් අර අසවල් රන් එතන හොඳයි. ඕනේ දැන් කල්පනා කරනවා රන් එතන මං බඳිනවා එතකොට. ඊට පස්සේ මොකද කරන්නේ? පොඩි දරුවෙක් හම්බුනහම ඒ ළමයාත් එක්ක මං එනවා අපි හාමුදුරු බලන්න. හැබැයි ඉතින් එයා නොසලකිල්ලෙන් එහෙම ඒ ළමයා වැට්ටුවොත් මම දෙනවා දෙකක් කියලා ගැහුවා වටාපතින් අර ලොකු හාමුදුරන්ගේ ඔළුවට. ඒ රහතන් වහන්සේ පොඩි නම රංගිතනටත් ගැහුවේ කියලා ඇහුවා. අන්න එතකොටයි සිහිය ආවේ. දැක්කද සිහිය කරකිච්ච තාලේ? අන්න සිහිය ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිත සිහියේ මනාකොට පිහිටියේ නැත්තම් සද්ධර්මයේ දන්නේ නැත්තම් පැහැදීම කියන එක එක එක විදිහට යනවා නම් ප්‍රඥාව නම් දිනු කරන්න බෑ කියලා. මේ ස්වාමීන් වහන්සේ අභියෝගේ ජයගත්තා. හිතේ ස්වභාවයේ මේකයි තේරුම් ගත්තා. හිතේ ස්වභාවය අවබෝධ කරගත්තා. දිනු කළා සිහිය. බලන්න සිහිය නැති හිත ගහපු රවුම විනාඩි 5ක් 6ක් යන්න ඇති ওই රවුමට. මේ වගේ අපේ ජීවිතය තුල කොයිතරම් මාලිගා මැවෙනවද? කොයිතරම් කම්පැනි දානවද අපි? කොයිතරම් රසාවල් කරනවද හිතේ? කොයිතරම් මගුල් ගෙවල් ගන්නවද? කොයිතරම් පාටි දානවද? මේ ඔක්කොම මේ හිතේ මවල මවල මවල මවල මවල මවල දීලා අපි හෙම්බත් වෙලා හිතේ ස්වභාවය තමයි උල්පතකින් වතුර එනවා වගේ හිතට එක එකව මැවි මැවි එනවා. එක එකව මැවි මැවි. ඒ මැවෙන මැවෙන ලෝකයේ තුල අපි මොකද කළේ? ජීවත් වෙන එක. මැවෙන මැවෙන ලෝකේ අපි ජීවත් වුණා. අන්තිමේදී මොකක්වත් නැහැ. අන්තිමේදී මොකක්වත් නැහැ. මොකක්වත් නැති බව අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි මැවිලා ආතයරලා නැති නිසා. අපි හිතේ මැවෙන මැවිල්ල අතහැරලා නැති නිසා මේ ගමන නවතින තැන අපිට තේරෙන්නේ නැහැ. අපිට හොයන්න බෑ. අපි දන්නේ නැහැ. අන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ එකයි අපිට දේශනා කළේ සිහිය පිහිටුවා ගන්න. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ ප්‍රධාන දේවල් එකයි. මොකද්ද? සිහිය පිහිටුවා ගන්න එක. මේ පුංචි දේවල් පින්වතුනි නමුත් මේ පුංචි වුණාට විශාල දෙයක් කරන්න පුළුවන් එකක්. අමාරු දේවල් ගොඩක් කියනවට වඩා ලේසි කරන්න පුළුවන් එකක්. අමාරු දේවල් ගොඩක් කතා කරනවට වඩා කරන්න පුළුවන් එකක් පුරුදු වෙලා පටන් ගත්තාම ඒකේ ප්‍රතිඵල සාර්ථකයි. අන්න ඒ වගේ සිහිය පිහිටුවා ගන්න දැන් ඔබ විසක් එකට ලෑස්ති වෙනකොට අද පුන්සඳ පැය වූ දවස පායන දවස ආය පුන්සඳ පායන දවස එනවා. එදා වෙනකොට ඔබේ ජීවිතය තුල පොඩ්ඩක් හරි දසමකින් හරි සිහිය දියුණු වෙලා නම් අන්න ඔබ ධර්මයේ කරා යනවා. මේක පිංගුතුනි මේක විශේෂ එකක්. වෙන කිසි ආගමක කතා කරලා නැහැ සිහිය දියුණු කරපන් කියලා. වෙන කිසි වැඩපිළිවෙලක කතා කරලා නැහැ සිහිය දියුණු කරන්න කියලා. ඒ නිසා සියලු දෙනා අතර ඔබ විශේෂ කෙනෙක් වෙනවා. සිහිය නැති ලෝකේ ඔබ සිහිය ඇති කෙනෙක් වෙනවා. සිහි සුන්න යන ලෝකේ ඔබ සිහිය ඇතුව යනවා. අන්නේබඳු අවස්ථාවක් දුර්ලභ අවස්ථාවක් ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඉතින් මේ සතිය දිනු කරන පණිවිඩේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ සතියත් එක්ක තව දෙකක් සිහි කරලයි. සතිය දිනු කරන්න තියෙන නමුත් ඒකට තව එකක් ඕනේ. මේ වගේ දැන් ඔබ කකුල් දෙකෙන් යන්නේ තව එකක් ඕනේ මොකද්ද? ඔළුව. ඔළුව නැත්නම් කකුල් දෙකෙන් යන්න ලැස්තුනොත් ඔබ කොහියයිද? කවුරුද දන්නවද? ආන්න ඔළුවෙන් තමයි පෙන්නන්නේ මෙතනින් හැරියන්, මෙතනින් හැරියන්, මෙතනින් හැරියන්, මෙහිම ඵලයන්. ආන්න ඒ වගේ සිහිය, සිහියටත් එහෙම එකක් තියෙනවා. ඒක තමයි නුවණ. නුවණින් තමයි සිහිය හසුරුවන්නේ, වීරියෙන් තමයි සිහිය දියුණු කරන්නේ. එහෙමනම් නුවණයි වීරියයි දෙකෙන් යුක්ත සිහිය ඔබව ආරක්ෂා කරනවා. එහෙමනම් ඔබේ කතරගම දෙවියන්ට තියෙන මූණු තුනයි. ඒ මොනවද? සිහිය, වීරිය, නුවණ. මූණු තුනයි තියෙන්නේ. අන්න එහෙනම් ඔබේ ලෝකේ දියුණු කරන්න උවමනා කරන්නේ තුන. ඔබට ඉල්ලන දේ දේවි. හැබැයි සිහියයි නුවණයි වීරියයි ඔබ දියුණු කරගත්තොත් ඔබ කවදාවත් පරදින්නෙත් නෑ. ඔබ කාටවත් පරද්දවන්නත් බෑ. ඔබේ ජයග්‍රහණය කාටවත් වළක්වන්නත් බෑ. මේ නිසා ඒ අවස්ථාවේ වීරියයි සිහියයි නුවණයි ඔබ දියුණු කරගත්තොත් ඔබේ ජීවිතේට ඒකාන්තම රුකුලක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔබ දන්නවා ඇති මේ ජීවිතේ දිනු කරගෙන යන ගමනේදී, සිහිය දිනු කරගෙන යන ගමනේදී අපි බාහිර දේවල් බලන්න ඕන නැහැ. ඒ කියන්නේ වැස්සට, පෑවුවට, රස්නේ ආවට ඒව ගැන හිතන්න ඕන නැහැ. අපිට හිතන්න තියෙන්නේ ඒව නෙමෙයි සිහිය දිනු කරන්න කොහොමද කියලා. මේකට හිතට පණිවිඩයක් දෙන්න මම සිහියෙන් ඉන්නවා. දැන් ඔබට ටික ටික එතකොට ප්‍රශ්න ඇති වෙනවා. මොකද්ද කොහොමද සිහියෙන් ඉන්නේ? මේ සිහිය කොහොමද දිනු කරගන්නේ? මේ සිහිය මොන වගේද පැති තියෙන්නේ? ඒවා අපි ටික ටික ටික කියා දෙනවා. මොකද අපි මේ වැඩසටහන් වලින් බලාපොරොත්තු වෙන්නේ හැඟීම් වලට වහල් වෙච්ච බුද්ධිහීන පිරිසක් නිර්මාණය කිරීම නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ හැඟීම් ජය ගන්න බුද්ධිමත් පිරිසක් බිහි කරන්නයි. ඉතින් ඒ නිසා ඊබඳු පිරිසක් තමයි කවදාහරි මේ සමාජයට නායකත්වයේ දෙන්නේ. ඔබ දන්නවද මේ ලංකාවේ සමාජයේ නායකත්වයක් නැතිකමින් විශාල කඩාවැටීමකට ලක්වෙච්ච සමාජයක්. කොයිතරම් කඩාවැටීමක් තියෙනවද කියන්නේ ලංකාවේ එක්තරා ආගමික පිරිසක් එක්තරා සාදයකදී ඒගොල්ලෝ කියනවා even though we are less of people but we are governing the country කියලා 7%ක ජනතාව. ඒ නිසා 7%ක ජනතාව උදන් අඬනවා. ඒ අය තමයි රට පාලනය කරන්න කියලා. මොකද මේ වුණේ අපිට සිහිසන් නැති ජනතාවක් නිසා. නමුත් අපි සිහිය දිනු කරගත්තොත් අපිට මේ ගැටලුව හිටින්නේ නැහැ. අපි සිහිය දිනු කරගත්තොත් අපට පුළුවන් වෙනවා මානසිකව දිනු වෙලා ධර්මානුකූල පණිවිඩයකින් අපිට ශක්තිපමණින් මේ සමාජයට නායකත්වයක් දෙන්න. අපිට පුළුවන් වෙන හැබෑවටම මිනිස්සුන්ව සුවපත් කරන්න. අපි දන්නා මිනිස්සු ගොඩාක් දුක් විඳින්නේ කයින් නෙවෙයි. මිනිස්සු ගොඩාක් දුක් විඳින්නේ සිතෙන්. මේක අපිට වෙනස් කරන්න පුළුවන් නම් ඒකට උදව් කළා. මනස වැටින් නැති වෙන්න සිහිනුවන දිනු කරගන්නට කියා දීලා. අන්න ඉදාර තමයි අපි මිනිස්යන්ට ඇත්තටම ආදරය කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද හාමුදුරන්ට මේ මිනිස්සින්ට ආදරේ නම් මිනිස්සින්ට සෙනෙහවන්ත නම් හිතවත් නම් ඒ අයගේ මානසික ලෝකේ දියුණු කරන්න උදව් කරන්න කියලා. මේ මානසික ලෝකේ දියුණු කරගත්තොත් ඒක ස්ථිර එකක්. ඒක ලේසියෙන් කඩාවැටෙන්නේ නැති එකක්. අන්න ඒ සඳහා තමයි අපි සිහිය දිනු කරගන්න තියෙන්නේ. ඉතින් පින්වතුනි මේ සිහිය දිනු කරගන්න ආකාර ගොඩක් තියෙනවා. අපි ඊළඟ වතාවේ තමයි අපි ඒක ගොඩක් විස්තර කරන්නේ. අපි ටික ටික කරමු. අදට මතක තියාගන්න මේ කොටස් ටික. අද මම ඉගැන්නුවා එක භාවනාවක්. මොකක්ද? සක්මන් භාවනාව. ඒ සක්මන් භාවනාව කරන හැටි මතක තියාගන්න. සාමාන්‍ය හිතේ ස්වභාවයක් තමයි අර උවමනාදී මතක හිටිනවා මදි. උවමනා නැතිව නිකම්ම මතකෙට එනවා. අන්න උවමනාදී දැන් අපි ගත්තොත් එimhe කවුරු හරි විහිළු කතාවක් කියනවා. මතක හිටිනවද නැද්ද? හොඳට මතක හිටිනවා. ගිහිල්ලා ආගෙන ඉල්ල ඕන්න මම දැන් කියන්න කියලා අර කියපු විදිහට ඇලපිල්ලක් කිස්පිල්ලක් නැහැර ඒක කියන්න පුළුවන්. කේලමක් කිව්ව කවුරු හරි ගියප ගමන් මොන ටෙලිෆෝන් කළා. කළා කියන මෙන්න මෙහෙමයි මෙහෙමයි ඇඳලා හිටියේ මෙන්න පාට මෙන්න මේ જાති මල් තිබුණේ ඇඳි මේ ඇඳුමේ මෙන්න මේ විදිහ සිරපු දෙකක් දාගෙන හිටියේ මේ ඔක්කොම කියන්න පුළුවන්. එතකොට අපේ ස්මරණ ශක්තිය තියෙනවද නැද්ද? ස්මරණ ශක්තිය හොඳට තියෙනවා. නමුත් තුන ධර්මය අහනවා. ෂෝක් ඇහුවා. මතක නැහැ. එහෙම වෙන්නේ නැද්ද? ආන්නේ ඒකින් නිදහස් කරන්නේ මම ටික ටික කියන්නේ මේ පෙඟතුන්ට ගොඩක් නැතුව. නමුත් ටික ටික වුණත් මේක කාලයක් හොඳ ලස්සනට පුරුදු කරගෙන ඉන්නකොට ඔබට තේරෙවි. ඔබේ දියුණුව ඔබටම තේරෙවි. ඔබ හිතයි ඔබ තේරුම් ගනි මගේ ජීවිතය ඇත්තෙම දැන් වෙනස් නේ කියලා. අන්නේ කරා ඔබට යන්න පුළුවන්කම තියෙනවා සිහිය දියුණු කිරීමෙන්. සිහිය දියුණු කරන් උමනා කරනවා කරුණු තව දෙකක්. මොකක්ද? වීරියයි නුවණයි. මෙන්න මේ තුන දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළේ කොහොමද? තුම්මෙහි කිච්ඡං ආතප්පං. ඔබයි මේක කරගත යුත්තේ. අක්ඛාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේලා කරන්නේ පාර කියා දෙන එක විතරයි කියලා. අපි කාටත් ඔබටත් එච්චරයි මටත් එච්චරයි. මට කියලා අමුතු ලාභයක් නෑ සිහිය දිනු නොකළොත්. එහෙනම් මට තියෙන්නේ සිහිය දිනු කිරීමෙන් උපදව ගන්න ලාභයක් විතරයි. ඒ මොකද අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එහෙම අමුතු ලාභයක් අපිට තියෙන වාසිය තියෙන අපිට විවේකී ගන්න තියෙන අවස්ථාව වැඩි. හුදෙකලා වෙන්න තියෙන අවස්ථාව වැඩි. ධර්ම ඉගෙන ගන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා අපිට ගොඩක් වාසි. නමුත් අපි ඒකෙන් ප්‍රයෝජනෙ ගත්තේ නැත්නම් අපිටත් අමාරු වෙනවා. අපිත් අමාරු වෙටෙනවා. මේ නිසා සිහිය දිනු කර ගැනීම පින්වතුනි මේ ජීවිතේට ඕන කරන එකක්. අන්න එකක් මම කිව්ව සිහිය දිනු කර ගන්න හැටි. ඊළඟට අනිත් එක ආනාපාන සති. සාමාන්‍ය කෙනෙකුට ආනාපාන සතිය වැඩින්නේ නැහැ. ආනාපාන සතිය වැඩින්නේ නැති වුණාට යා ගණන් ගන්න දෙපා එක. ආනාපාන සති දිනු කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ විතක්කූපච්ඡේදාය. විතක්ක කියන්නේ මානසිකව ඇති වෙන කල්පනාවල්. මේ කල්පනාවල් වල තියෙන හරි පීඩාකාරී අංශ සමහර විට අපිට එපා දීමයි හිතෙන්නේ. අපි අමතක කරන්න හදන දීමයි හිතට එන්නේ. අපට ඕන නැති දීමයි හිතට එන්නේ. දැන් අපි කිමි අපි යම්කිසි කාරණයකින් හිතෙන් දුක් විඳිනවා. දැන් අපිට මේක එපා වෙලා දැන් අපි මේක එනවට කැමතිත් නැහැ. නමුත් අපි වෙනින් එකක් සිහි කරන්න හදනවා. ටිකක් වෙලකට ආයෙ ඉන්නේ අපි අරකේ. එහෙම වෙන්නේ නැද්ද හිතේ? එතකොට බලන්න ඉබඳු ස්වභාවයේ පවතින හිත ක්ෂණිකව ඉක්මනට සංසිඳවන්න පුළුවන් කියනවා ආනාපාන සතියේට. බලන්න කොයිතරම් වටිනා දේවල්ද. ඉතින් මේ ආනාපාන සතිය මනාකොට පුරුදු කරන්න පුළුවන් අර සක්මන් කරලා විරලා වාඩි වෙලා හුස්ම ගැන බලාගෙන සිටීමෙන්. හුස්ම ගන්න හැටි, හුස්ම හෙළන හැටි, ආය හුස්ම ගන්න හැටි, හුස්ම හෙළන හැටි. කෙනෙකුට අමාරු නම් විනාඩි 5න් පටන් ගන්න. ටිකක් කළා ඕනේ ඇති කියලා හිතුනොත්. ඊට පස්සේ ටික ටික කරන්න. ඊට පස්සේ පුළුවන් පැය භාගයක් දිනු කරන්න පුළුවන්. වීරිය කළොත් හොඳට කරන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ වැඩසටහන් වලට නායකයන් ඉක්මනින්ම සමාධියක් ඇති කරගන්නේ තරුණ පිරිස. සමහරට ඒකට හේතුව ඒ අය ගොඩක් හිතන්නේ නැති නිසා වෙන්න ඇති. දැන් ධර්මයේ ගැන ගොඩාක් අර එක එක දේවල් ගැටළු වෙන අයට අර ඉක්මනට කරගන්න බෑ ඒක. සම තරුණ අය එම නෙමෙයි. ඒගොල්ලන්ට ධර්මයේ ගැන ලොකු දැනීමක් නැහැ. කියන දේ තේරෙනවා මේක හරි කියලා සද්ධා පීඩව ගන්නවා හරි වෙනවා භවනා කරනවා හරි යනවා. ඉතින් මේ නිසා මේ අන්න ඒ විදිහට ආනාපාන සතිය පුරුදු කරන්න ඊළඟට සක්මන් භාවනාව පුරුදු කරන්න පුරුදු කළා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උගන්වන දේ දැන් ඔබට අපි ටික ටික ටික අපි කියලා දෙන්නම් අනාගතය අපි කියලා දෙන්නම් ඔබට මේ මිනිස්සෙක් මැරිලා මනෝකයෙන් ඊළඟ ලෝකෙට යන හැටි ආයි ඊළඟ ලෝකෙකින් ඊළඟ ලෝකෙට යන හැටි මේක යන්නේ ආත්මයක් තිබිලද එහෙම නැත්නම් ස්ථිර වූ විඥානයක් නිසාද එහෙම නැත්නම් වෙන දෙයක් නිසාද මේ ඔක්කොම නිර්වුල් වෙලා යනවා පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්ත දවසට. ඉතින් පටිච්ච සමුප්පාදය අපි ඊළඟට ටික ටික ඔබට කියලා දෙන්න කල්පනා කරන්න. එතකොට ඔබේ මෙලව පරලෝව දෙක යාකරන ගැටලුව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අන්න එතකොට තමයි ඔබට තේරෙන්න ගන්නෙ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කොයිතරම් විස්මිත එකක්ද කියලා. එතකොට ඔබටම තේරෙයි ඔබට ගැටලුවක් නැති වෙන එකට මෙලෝ පරලෝ ගැන මේක සිදු වෙන්නේ මෙහෙමයි කියලා ඔබ තුලින්ම දකින්නකොට පටිච්ච සමුප්පාදය ඔබටම තේරුම් යාවි. මේ ජීවිතේ සංකීර්ණ වෙනව නෙවෙයිනේ මේ ජීවිතේ සරල වෙනවනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කරන්නේ සරල දෙයක් සංකීර්ණ කරන එක නෙමෙයි සංකීර්ණ දෙයක් සරල කරන එක. ඊට පස්සේ හරි සහැල්ලුයි සරලයි කරන්න වැඩ ටිකක් තියෙන්නේ තේරෙනවා. අන්න ඒ විදිහට ජීවිතේ හැදෙනවා. ප්‍රශ්න නැහැ. ධර්ම ගැටලු හිටින්නේ අරක කොහොමද මේක කොහොමද මලකට පස්සේ ඔක කොහොමද මේක සිද්ධ වෙන්නේ විඥානේ කොහොම වැඩ කරනවද මොකවත් තියන්නේ නැහැ. ධර්මයේ හරියට තේරුම් ගත්තට පස්සේ අන්න ඒ නිසා යාට ඊට පස්සේ තියෙන්නේ අවබෝධ කරන දෙයක් විතරයි. ඒ මට්ටමට ජීවිතේ හරි ගස්සගෙන ඉන්නකට ඔබට තීරේවි. ඔබේ අභ්‍යන්තර ලෝකේ බාහිර ලෝකේ එළිය කරන්න හිරු සඳුගෙන් අභ්‍යන්තර ලෝකෙට එළියක් නැහැ ධර්මේ නැත්නම්. ඒ අභ්‍යන්තර ලෝකේ එළිය කළ දෙන්නේ ධර්මයේ විසින්. ඒ නිසා අපි දහම් ගුණ කියලා අද මේ වැඩසටහන අවසන් කරමු. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගුණ කියමු. සාදු සාදු සාදු. හොඳට ශබ්ද නගලා කියන්නේ ඔබ දන්නවා ධර්මයේ ගුණ පාලියෙන්. සමහරට ඔබ දන්නේ නැති සිංහලෙන්. ඒ නිසා සිංහලෙන් දහම් ගුණ කියමු අපි. සාදු සාදු සාදු. මහා කරුණික නුවණින් අපගේ සම්බුදු සමිඳුන් සතලිස් පස් වසක් පුරා දෙසුසේක සිරි සදහම් ජීවිතයේ දුක දුරලන අමා නිවන් සුවසලසන පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දෙසුසේක සිරි සදහම් ඉතා හොඳින් දෙසු නිසා ස්වාඛාත වේ සදහම් සාදු සාදු මම නමදිම් ඒ සම්බුදු සිරි සදහම් ඒ සම්බුදු දහම් අසා මෙනෙවින් සිත තුල රඳවා පුරුදු කළොත් ඒ සදහම් මතු වෙයි ලෝතුරු ගුණදම් අද පිහිට ලැබෙන නිසා සන්දිටික වෙයි සදහම් සාදු සාදු මම නමදින් ඒ සම්බුදු සිරි සදහම් ඉස්සර වාගේම දැනුත් දැන් වගේම හෙට දවසෙත් හැමදාකම හැම තැනකම දකින්ට පුළුවනි සදහම් කාලයකට අයිති නොමැති අකාලිකයි ඒ සදහම් සාදු සාදු මම නමදින් ඒ සම්බුදු සිරි සදහම් වලාකුලින් තොරව දිලෙන හිරු සඳු විලසින් බබලන ඒ සදහම් නැනවතුනට පුළුවනි විමසා බලන්ට රහස් බණක් නැත්තේමය ඒහි පස්සිකයි සදහම් සාදු සාදු මම නමදින් ඒ සම්බුදු සිරි සදහම් තමා තුලම ඇති කරගෙන සිල් සමාධි හානුවනද සියලු දුකින් නිදහස්සුන අමා නිවන් සුව ලැබගෙන තමා තුලින් දකින නිසා ඕපනයික වෙයි සදහම් සාදු සාදු මම නමදින් ඒ සම්බුදු සිරි සදහම් තම තමන්ගේ නැන පමණින් නිවන් මගට බැස ගනිමින් පුළුවනි සසරින් මිදෙන්ට නුවණැත්තන් හට මෙලොවේ පච්චත්තං වේදි තබ්බ විඤ්ඤූහි වෙයි සදහම් සාදු සාදු මම නමදින් ඒ සම්බුදු සිරි සදහම් සාදු සාදු මම නමදින් ඒ සම්බුදු සිරි සදහම් සාදු සාදු මම නමදින් ඒ සම්බුදු සිරි සදහම් සාදු සාදු සාදු සාදු සාදු බුදු රුවනට වඩා උතුම් කෙනෙක් මට නැතේ බුදු බණටත් වඩා උතුම් දෙයක් මට නැතේ බුදු පිරිසට වඩා උතුම් පිරිස් මට නැතේ තුනුරුවනට වඩා උතුම් කිසිත් මට නැතේ උදයේ නැගිටින විටත් නින්දට මා යන විටත් ගමන් බිමන් යන විටත් පොතපත බලන විටත් මගේ බුදු සමිඳුන් ගැනත් ඒ සිරි සදහම් ගැනත් බුදු පිරිසේ ගුණ ගැනත් සිහිවේ මේ තෙරුවනත් සිල් ගුණ දම් වැඩි නිසා සමාධිමත් සිත නිසා හිරු සඳු විලසින් බබලන ඥානයකුත් ලද නිසා ඒ බුදු සමිඳුන් තමා තුන් ලොවටම හිතවතා ඒ ගැන මම සිත සිතා නම දිමි සිරසත් නමා යහපත ඇති කර දෙන වරදින් මා වළකන ජීවිතයේ සැප සලසන මාවත පෙන්වා දෙන බුදු සමිඳුන් පවසන සම්මා සම්බුදු බණ හොඳින් ඉගෙනගෙන මම ජයගමි ලොව හැම තැන ලබා උතුම් තිසරණ නිවන් මගේ වඩිමින හැම දෙනාට සිත සලසන පිරිසයි සංගරුවනද මමත් මා පියන් හැමත් පවුලේ සිටින අයත් යහළුවේ හෙලියන් හැමත් ඒ බුදු පිරිසට අයත් තෙරුවන් ආසිරි බලෙන්ද වීරියෙන්ද ඥානයෙන්ද මාපිය ගුරුවරුන් කෙරෙහි ඇති උන කීකරු කමින්ද ඉවසීමෙන් යුතු වෙමි මම නම් පෙරටම යමි හැම බාධක පරදමි ජීවිතයම ජයගමි ඉරිසියාව නොකරමි පලිගැනීම දුරලමි එකට එක කරමින් සිටින නපුරු ගතිය දුරලමි මා ගැන පමණක් නොවේ සියලු දෙනා ගැන ලොවේ පිහිට ලබා දීම මිසක් නපුරු සිතක් ඇති නොවේ සංගරුවනද සැරදේවා මාපියන්ට සැපවේවා පවුලේ සැම දෙනාහටම හැම විට යහපත වේවා යහපත් දේ දැනගෙන හොඳ දෙය හඳුනාගෙන උත්තම මිනිසෙක් වන්නට සලසේවා මාහට උත්තම මිනිසෙක් වන්නට සලසේවා මාහට උත්තම මිනිසෙක් වන්නට සලසේවා මාහට සාදු සාදු සාදු